රාජකීය විද්‍යාලයේ දැනුමින්ම සංගමය බාර ආචාර්ණීය විදියට අපේ කණ්ඩායම හොඳ සූදානම්කින් පසු වෙනවා. දිනේදී මේ තරඟය සඳහා ඉදිරිපත් වීමට දිවයිනේ ඕනෑම පාසලක් එක්ක තරඟ පුරන්න පුළුවන් මට්ටමේ කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපේ පිදුවල් කණ්ඩායමට සුබ පතනවා. සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න ලක් කිසෙන් සංවිධායක මණ්ඩලයටත් තුතිවන්ත වෙනවා අපේ විද්‍යාලයට මේ අවස්ථාව ලබා දීම ගැන.